بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها المدثر قم فأنذر وربك فكبر وثيابك فطهر والرجز فاهجر ولا تمنن تستكثر ولربك فاصبر فإذا نقر في الناقور فذلك يومئذ يوم عسير على الكافرين غير يسير ඇඳුමකට උඩින් තවත් ඇඳුමකින් පොරවා ගනිමින් සිටින්නානනි නැගිට අවවාද කරව නුඹගේ පරමාධිපතියවම නුඹ ශ්‍රේෂ්ඨමත් කරව නුඹේ වස්ත්‍රයෙන් පවිත්‍ර කරව පාප ක්‍රියාවන් වලින් වැළකී සිටියු නුඹ අධික ලෙස කළ ඇති බවයි සිතා කියා නොපව නුඹගේ පරමාධිපතියා වෙනුවෙන්ම ඉවසිලිමත් වව එහෙන් නලාවෙහි පිඹිනු ලැබුණු විට එහෙන් එය එදින අසීරු දිනයක් වන්නේය ප්‍රතික්ෂේපකෙයින්ට පහසුවක් නොවන්නේය ذرني ومن خلقت وحيدا وجعلت له مالا ممدودا وبنين شهودا ومهدت له تمهيدا ثم يطمع أن أزيد كلا إنه كان لآياتنا عنيدا سأرهقه صعودا إنه فكر وقدر فقتل كيف قدر ثم قتل كيف قدر ثم نظر ثم عبس وبصر ثم أدبر واستكبر فقال إن هذا إلا سحر يؤثر إن هذا إلا قول البشر ما نرمانے کل تنتاد ماد ہدکلاوے ہریو اہوٹ ما اتا وستیرن او سمپتھا සැම විටම ඔහු සමග සිටින්නා වූ පිරිමි දරුවන්ද මා ඔහුට ලබා දුන්නෙමි. ඔහුට මා ඕනෑතරම් සැප පහසුකම් ලබා දුන්නෙමි. මෙපමණක් මා ඔහුට ලබා දුන් පසුවද මා ඔහුට තවත් විස්තීරණය කළ යුතුයයි ඔහු ආශා කරන්නේය. එසේ නොවේ සැබවින්ම ඔහු අපගේ සාධකයන් පිළිබඳව දැඩි මුරණ්ඩු කාරයෙකු ලෙස සිටියේය. මා ඔහුව දැඩි ශෝකයට හා දුෂ්කරතාවන්ට ලක් කරමි සැබවින්ම ඔහු සිතන්නට විය තවද තමාගේ එම සිතුවිල්ල පරීක්ෂාකාරීව සැලසුම් කළේය එහෙයින් ඔහු කුමන ආකාරයෙන් සිතුවිල්ල සැකසුම් කළේද ඒ වෙනුවෙන් ඔහු මරුමුවට පත්විය යුතුය පසුවද ඔහු කුමන ආකාරයෙන් සිතුවිල්ල සැකසුම් කළේද ඒ වෙනුවෙන් ඔහු මරුමුවට පත්විය යුතුය පසුව ඔහු බැලුවේය පසුව ඔහුගේ මුහුණ රැලි ගැසින වර්ණය වෙනස් විය. පසුව ඔහු පිටුපා උඩඟු විය. එහෙයින් ඔහු මෙය වෙනත් කෙනෙකුගෙන් ලබාගත් හූනියම මිස වෙනත් එකක් නොවන බවද මෙය මිනිසාගේ කියමන මිස වෙනත් එකක් නොවන බවද කීවේය. سأصليه سقر وما أدراك ما سقر لا تبقي ولا تذر لواحة للبشر عليها 19 وما جعلنا أصحاب النار إلا ملائكة وما جعلنا عدتهم إلا فتنة للذين كفروا ليستيقن الذين أوتوا الكتاب ويزداد الذين آمنوا إيمانا ولا يرتاب الذين أوتوا الكتاب والمؤمنون وليقول الذين في قلوبهم مرض والكافرون مرض والكافرون ماذا أراد الله بهذا مثلا كذلك يضل الله من يشاء ويهدي من يشاء وما يعلم جنود ربك إلا هو وما هي إلا ذكرى للبشر එහෙයින් මා ඔහුව අනාගතයේ සකර් යන නිරයට ඇතුල් කරවන්නෙමි. සකර් යනු කුමක්දයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? එය කිසිවෙකු ඉතිරි නොකරන්නේය. කිසිවෙකු අත නොහරින්නේය. එය චර්මය දැඩි ලෙස වෙනස් කරන, එනම් චර්මය කළු පැහැ ගන්වන ගතියකින් යුක්ත වන්නේය. එය මත එහි බාර මලක්වරු 19 දෙනෙකු සිටිති. නිරයේ බාරකරුවන් වශයෙන් මලක් වරුන් මිස වෙන කිසිවෙකුපත් නොකලෙමු. තවද ඔවුන්ගේ සංඛ්‍යාව ප්‍රතික්ෂේපකයන් වෙනුවෙන් එක් පිරික්සුමක් ලෙස මිස ඇති නොකලෙමු. යුදෙව්වන් හා කිතුනුවන් වන පුස්තක පිරිනමන ලද ජනයා අල් කුර්ආනය පිළිබඳව වූ තමන්ගේ විශ්වාසයෙහි ස්ථීර වීම පිණිසද, විශ්වාසය කළවුන්ගේ විශ්වාසය තවත් අධික වීම පිණිසද, පුස්තක පිරිනමන ලද ජනයා හා විශ්වාසවන්තයින් සැක නොසිතීමටද, කවරෙකුගේ සිතෙහි අල් කුර්ආනය පිළිබඳ සැකය යන රෝග ඇත්තේද? ඔවුන්ද ප්‍රතික්ෂේපකයින්ද? මෙමගින් අල්ලාහ් නිදසුණක් වශයෙන් දැක්වීමට සිටියේ කුමක්ද යනවග පැවසීමටද මෙලෙස අපි කලෙමු. මෙලෙස අල්ලාහ් තමන් අබිමත කරන අය නොමග යවන්නේය. තවද තමන් අබිමත කරන අයට මග පෙන්වන්නේය. නුඹගේ පරමාධිපති ආනන්ගේ සේනා ඔහු හැර වෙන කිසිවෙකු දැන නොගනිති. ඒවා මිනිසුන්ට උපදේශයක් මිස වෙනකක් නොවේ. كلا والقمر والليل إذ أدبر والصبح إذا أسفر إنها لإحدى الكبر نذيرا للبشر لمن شاء منكم أن يتقدم أو يتأخر كل نفس بما كسبت رهينة إلا أصحاب اليمين في جنات يتساءلون عن المجرمين ما سلككم في سقر قالوا لم نك من المصلين ولم نك نطعم المسكين وكنا نخوض مع الخائضين وكنا نكذب بيوم الدين حتى أتانا اليقين فما تنفعهم شفاعة الشافعين සඳ මත දිවුරමින් රාත්‍රිය පසුබසින කලෙහි එම රාත්‍රිය මත දිවුරමින් උදෑසන ආලෝකමත් වන කලෙහි එම උදෑසන මත දිවුරමින් සැබවින්ම එය එනම් පෙර සඳහන් සකර් යන නිරය අති විශාල ඒවායින් එකක් වන්නේය. එය මිනිසාට අවවාදයකි. නුඹලාගෙන් කවරෙකු කැමතේද ඔහු ඉස්ලාමය පිළිගෙන ඉදිරියට යා හැක. එසේ නොමැතිනම් එය ප්‍රතික්ෂේප කර පසුබෑ හැක. සෑම ආත්මයක්ම තමන් උපයාගත් දේවල් සඳහා ඇපයක් වන්නේය. එනමුත් දකුණු පස සගයින් හැර ඔවුහු ස්වර්ගයන්හි සිට අපරාධ කරුවන්ගෙන් නිරයට නුබලාව තල්ලු කර දැමුවේ කුමක් දැයි විමසති. එයට ඔවුහු අප සලාතයේ නියලෙන්දන් අතුරින් නොසිටියමු. දුගියන්ට ආහාර සපයන්නන් වශයෙන්ද නොඌයෙමු. තවද අපි නබිතුමානන් වහා අල් කුර්ආනය අධිකව විවේචනයට ලක්කර එහි ගිලී සිටි අය සමග ගිලී සිටියෙමු. තවද අපි විනිශ්චය දිනය අසත්‍යයයි තර්ක කරමින් සිටියෙමු. මරණය නම් නිශ්චිත විෂය අප වෙත පැමිණෙනතුරු මෙලෙසම අපි සිටියෙමුයි පවසති. එහෙයින් මැදිහත් වන්නන්ගේ මැදිහත් වීම ඔවුනට කිසිදු ප්‍රයෝජනයක් ප්‍රයෝජනවත් නොවන්නේය. فما لهم عن التذكرة معرضين كأنهم حمر مستنفرة فرت من قسورة بل يريد كل امرئ منهم أن يؤتى صحفا منشرة كلا بل لا يخافون الآخرة كلا إنه تذكرة فمن شاء ذكره وما يذكرون إلا أن يشاء الله هو أهل التقوى وأهل المغفرة මොවුනට කුමක් සිදු වූයේද මොවුන් මෙම උපදේශය පිටුපාන්න නන්වන්නෝය සිංහයාගෙන් බේරි ඉතා සීග්‍රේන් දවන වල් බූරුවන් මෙන් ඔවුන් සිටින්නෝය ඔවුන් කුර්ආනයේට ශ්‍රවණය නොකර එයින් ඈත් වී දුවමින් සිටියේ මෙලෙසය එනමුත් ඔවුන්ගෙන් සෑම පුද්ගලයෙක්ම තමන් හට දිගහරිනු ලැබූ වාර්තා පත්‍ර පිරිනැමිය යුතුයයි බලාපොරොත්තු වන්නෝය එසේ නොව ඔවුහු එලොව පිළිබඳව බිය නොවෙති එසේ නොව සැබවින්ම මෙය උපදේශයකි කවරෙකු කැමැත්තේද ඔහු එයින් දැනමුතුකම් ලබාගන්නේය එනමුත් අල්ලාහ් අභිමත කළේ නම් මිස ඔවුහු දැනමුතුකම් නොලබති මොවුන් නම දින පිළිමයන්ව බිය බැතිමත් වීමට සුදුස්සෙකු වන්නේ ඔහු එනම් අල්ලාහ් පමණය තවද සමාව දීමට සුදුස්සෙකු වන්නේද ඔහුමය